දෙන්නම් මම ඒ මෑනියෝ දීපු බුද්ධාන සතිය වැරදි කියලා මම කියන්නේ. ඒ මෑනියන්ට සාපේක්ෂව නිවැරදි. නමුත් උපාසක මාත්‍ය ටික වැඩුන්නේ නැහනේ. වැඩුන්නේ නැහැ කියලා මමත් දන්නවා. ඒ වැඩිච්ච නැති නිසා එක වැඩෙන කම ටික වෙනස් කරමු අපි. ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ උපාසක මාත්‍ය. සිත කලබලයි. උපාසක මාත්‍ය සිත එකතන කරන් දෙන්නේ නැහැ. එහෙම නේද? මම දන්නවා. දන්නම ගොඩාක් ඒ කලබලයි. සක්මන් භාවනාව වැඩෙන්නේ ඔසවමි කියනකොට විවිධ වතාවක් විතර ගිහින් ඉවරයි. එතකොට කොහොමද මේක අපි මේක නවත්තන්නේ? ඒ හින්දා මේ සක්මන් භාවනාවට කලබල තියෙන්න බෑ. ගොඩාක් විවේකී සංවර වෙන්න කෙනෙකුට තමයි සක්මන් භාවනාව හරියන්නේ. සිත තැම්පත් වෙනකොට තමයි ආනාපාන හරියන්නේ. විවේකයෙන් ඉන්න කෙනෙකුට තමයි මෛත්‍රී භාවනාව හරියන්නේ. දැන් උපාසක මාත්‍ය විවේකයෙන් නැහැ කියලා උපාසක මාත්‍ය කියන්නේ දැක්කම මට පේනවා. එතකොට දැන් මේ එක කමඨානකටවත් අර මිනිසත් භාවයේ ගැළපෙන්නේ නැහැ. විවේක නැති නිසා මෛත්‍රී භාවනාව වඩන්න බෑ. සිත විසිරෙන නිසා ආනාපාන කරන්න බෑ. කායික වශයෙන් කලබලකාරීත්වය වැඩ වැඩි නිසා ඒ සක්මන් භාවනාව වඩන්න බෑ. හැබැයි සංසාර උපාසක මාත්‍ය බුදු ගුණ වඩලා තිනවා. මේ බුදු ගුණ වඩුවාම මේ බුදු ගුණ තමයි අපිට හරියන්නේ. නවාරාති බුදු ගුණ උපාසක මාත්‍ය මෙනෙහි කරනවා. දැන් බලාගන්න කමටහන කොච්චර ලක්ෂණද කියලා. මේ ගේ කාගෙද? මේ ගේ කාගෙද? බය නැතුව උත්තරයක් දෙන්න. එහෙම හිතන නිසා උපාසක මාත්‍ය පැදුර අකුලන්නේ නැහැ. මල්ලි ඇවිල්ලා අකුළු පුවදින්. එයාගෙනේ. කොස්ස මම මොකද දරන් දෙන්නේ? අනුන්ගේ ගෙවල්වල කොස්ස මම තියන්නේ. මම තියන්නේ. අනේ වතුර තිරිච්චද මගේ යගේ. ඇයි එහෙම හිතන්නේ? මගේ නෙමෙයි. දැන් උපාසක මාත්‍යට උපුල් ලියනවා මේක නීත්‍යානුකූලව පවරනවා. උපාසක මාත්‍ය මේ සෙලවෙන දේපල සෙලවෙන්නේ නැති දේපල ඉස්සරහින් බලුපැටිය ඔක්කොම උපාසක මාත්‍ය යන කට්ටිය එන කට්ටිය ඉන්න කට්ටිය නැති දේවල් තියෙන ඔක්කොම උපාසක මාත්‍ය ලියලා දුන්නා. දැන් උපාසක මාත්‍ය පැදුර අකුලනවද නැද්ද? අනේ කවුද මෙතන කොස්ස තිබේ? මේක කුස්සිය තියන්න ඕනේ. පිළිවෙලට තියන්න ඕනේ. කවුද මේ වතුර දැම්මේ? පුතා පිළිවෙල පිළිවෙලට තියන්න ඕනේ මේ. ඇයි එහෙම කකාගේ? බුදු ගුණ වඩනකොට උපාසක මාත්‍ය මේක වැඩුවේ නෑ. අර ඔප්පෙන් ලිව්වාම අර කොස්ස පැත්තකින් තියලා පදිරු අකුලලා පිරිසිදු ඒක වැඩුවේ නෑ. දැන් බුදු ගුණ නමේ දැම්මට කියන්න උපාසක මාත්‍ය. මතක තියෙන විදිහට කියන්න වැරදුනට කමක් නෑ. පළවෙනි ගුණේ මොකද්ද? අරහං. මම පාලි දන්නේ නෑනේ. මම පාලි ටිකක් මට ටිකක් දුර්වලයි. මට සිංහලෙන් කියන්න. කවුද නැති කලේ? ආරි ඒතර උන්නාන්සේ තමයි පිරිනිවන් පන්නේ. උපාසක මාත්‍ය එළවලු කඩේට වැඩට යන්න ඕනේ. ඇයි? උපාසක මාත්‍ය කෙලස් නැතුව නෑනේ. හරි ඊළඟ ගුණය කියන්න මට. ඊළඟට සංසාර චක්‍රයගේ අර බින්දනිවසේ. ආ කවුද බින්දේ? ආ උන්නාන්සේ තමයි රාත් වෙන්නේ. එතකොට උපාසක මාත්‍ය එට උදේටත් වැඩට යනවා එළවලු කඩේට. ඊළඟ ගුණය කියන්න මට. ඔව් බුදු ගුණ කියන්න දැන් දෙකක් කියන්න. සම්මා සම්බුද්ධ ඒකත් උන්නාන්සේ නේ. එතකොට උන්නාන්සේ තමයි පිරිනිවන් පන්නේ. උපාසක මාත්‍ය එට උදේටත් වැඩට යනවා. ඊළඟ ගුණේ මොකක්ද? ඒක සිංහල අෂ්ට විද්‍යා සහ පසලොස් චරණ ධර්මයන් සම්පූර්ණ කළෙහි. කවුද ඒක සම්පූර්ණ කළේ? උන්නාන්සේනේ නිවන් දකින්නේ. උපාසක මාත්‍ය එත උදේටත් වැඩට යනවනේ. දැන් උපාසක මාත්‍ය තීරණ නැද්ද මේ බුද්ධාන සතිය? මම උපාසක මාත්‍ය නින්දා කරන්නේ නෙමෙයි. මා කරුණාවෙන් මේක කියන්නේ. මේක මේ පණිවිඩය හරියට ගත්තොත් මේ භවයේ ඉපදීම නවත්තනවා. පිරිනිවන් පානවා. මේක වරදවා ගත්තොත් අපාසකලා නිඳා කළා බලන්නක කමටාන දෙනවායි කියලා මට විවේචනය කළා කියලා ගත්තොත් කරන්න දෙයක් නෝ පාසක මාත නැවත ඉපදෙනවා. මේ හැම ගුණයක් තුළින්ම බුදුහාමුදුරුවෝ හරංගවන තේක බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වන තේක උන්වහන්සේ විද්‍යා චර්ණ සම්පන්න වන තේක උන්වහන්සේ මෙන්න මේම වන තේක උන්වහන්සේ මේම වන තේක කියලා නව නෙමෙයි 150,000ක් විතර බුදු ගුණ මෙනෙහි කරනවා. ඒ ඔක්කොම කාගේද? බුදුහාමුදුරන්ගෙනේ. එතකොට මේ බුදු ගුණ මෙනෙහි කරනකොට මේ බුදු ගුණ තමන් තුළින් දැක්කද? බුදු ගුණ වැඩිලා නැහැ නිපාතක මාත්‍ය. දැන් මම වාඩි වෙලා බලාගෙන ඉන්නවා. මොකද මට ඉගෙන ගන්න ඕන වඩු වැඩ. නියනක් අල්ලන්න අතකොළුවක් අල්ලන්න වාඩි වෙලා බලාගෙන ඉන්නවා. අවුරුදු 20ක් විතර බලාගෙන හිටියාම මට කැටපැනල් දොරවල් පිට්පැනල් දොරවල් ඔක්කොම තේරෙනවා. ලී ටිකක් දීලා අදන්න කිව්වම කලම්පදරක්වත් ගා ගන්න බෑ. ඇයි? ඒව අල්ලලා නැහනේ මම. පුරුදු කළා නැහනේ. කිසිම වැඩක් කරන්නේ. හැබැයි මම හැමදේම දන්නවා. දැකලා තියෙන දන්නවා කරගන්න බෑ. මෙන්න මේම තමයි බුදු ගුණ වැඩිලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ මා කාරුණික වනසේක බුදු ගුණයක්. එතකොට ඒ ගුණේ මන් තුල තියෙනවා නෑ මමත් කාරුණික වෙනවා. අම්මගෙන් පටන් ගන්න භාර්යාවෙන් පටන් ගන්න දරුවගෙන් පටන් ගන්න සහෝදරයන්ගෙන් පටන් ගන්න ඒ දකින දකින හැමෝටම කාරණයි මම බුදු ගුණ මැනේ කරන ඒ ගුණය මා තුලින් තමයි මම මැනේ කරන්නේ බුදුහාමුදුරුව තුල නෙමෙයි. දැන් උපාසක මාත්‍යා දැන් ආල්ටිකල් ලිපේ තියන්න තිනවා. උපාසක මාත්‍ය පුත්ති ටිකට දින පුත්ති ටික ආල්ටික පුත්ති ටික අතුල ලිපේ තිනවා. හරිද වැරදිද? උපාසක මාත්‍ය අල්ලන් යන පොලිසියට. ඒකේ හාල් ලිපේ තියන්න බෑ. ඒ හාල් ගෙදරට ගෙනල්ලා ගෙදර ලිපේ තියන්න පුළුවන්. ඒ ලිපේ තියන්න බෑ. ඒ වැඩක් නේ කරන්නේ. බුදුහාඳුරු ළඟ මේ ගුණේ තියෙනවා. බුදුහාඳුරු ළඟ මේ ගුණේ තියෙනවා. බුදුහාඳුරු ළඟ මේ ගුණේ තියෙනවා කියලා අපි මේ හින්දලා බුදුහාඳුරන්ට එහෙම තියෙනවා ය කියලා කියනවා මිසක් ඒ ටික මන් තුල තියෙනවද? ඒ ටික මන් තුලින් දැක්කද? ඒත් මගේ චරිත ගුණ වලින් බුදුහාඳුරු මන් ලෝකෙට පෙන්වනවද? කොහොම බුදු ගුණ වැඩිලම නැහනේ. නියම බුද්ධාන සතිය කියලා කියන්නේ බුද්ධ කියලා කියන්නේ මොකද්ද උපාසක මාත්‍ය? තථාගත ගෞතම වහන්සේ නෙමෙයි. බුද්ධ කියන්නේ මොනවද? මේ නාම රූපවල පවතින නිර්වාණ ධර්මය තමයි බුද්ධ. යමෙක් මේ නාම රූපවලින් තථාගතයන් වහන්සේ දකිනවා නම් ඒ දකින්නේ කවුද? බුද්ධ. යම් කිසි කෙනෙක් බුද්ධ දකිනවා නම් එයා ඇත්තටම බුද්ධ දකින්නේ නැහැ. එයා දකින්නේ මොනවද? මේ නිර්වාණ ධර්මය. එහෙනම් නාම රූපවලින් දුක හට ගන්නවානේ. ඒක පැහැදිලිද? නාම රූපවලින් තමයි දුක හට ගන්න. දුක හයි යට ගන්න පාතන මාත්‍ය. සැපට ගන්න බැරිද? දැන් නාම රූපෝල් සබ්බේ සංඛාර දුක්ඛනේ. එතකොට අපිට සප කතාවක් මෙතන නැහනේ. ඒක මෛත්‍රී බුද්ධ සාසනේ සප කතාව කියමු. දැන් ඒක කියන්න බෑ. දැන් දුක් කතාව කියන්නේ අපි. එතකොට නාම රූපෝලින් දුක හට ගන්නව නම් ඇයි සප හට ගන්න බැරි? පැහැදිලි නෑ. සරල උදාහරණයක් දෙන්න. උපාසක මාත්‍රේ එක පාට ගෙදර උත්සවයක්. හරි සන්තෝසයි. කේක් කපලා මේ මුල්ලෙත් කේක් කපලා ඒ මුල්ලෙත්. උපාසක මාත්‍රේ වළන කිරිම් කේක් බෑ බෑ බටර් කේක් බෑ නේ කිරිම් කේක් කිසලක. ඒ උපාසක මාත්‍රේ සන්තෝෂේ දරා ගන්න බෑ. අලුත් අවුරුද්දාසේ ගෙසෙල්ලවර දෙකක් තියෙනවා නේ. මේක නම් මේක ඇම්බෝ මේක අනේ කෝලි කුට්ටක් කාලෙම කෝකට මොනව වෙන්න කෝලි කුට්ටක් කාලෙම. දැන් උපාසක මාත්‍රේ සන්තෝෂේ දරා ගන්න බෑ. ඇයි අලුත් අවුරුද්දාසේ ගෙදර කැම්බි මදලා ලස්සනට ඉන්න මොම්. ඇයි මේ සතුට ආවේ උපාසක මාත්‍රේ? මෙච්චර කාලයක් දුකේ හිටපු නිසා. හැමදාම කේක් කැපුවා නම් කේක් කිනකොට උපාසක මාත්‍ය ආක බලා ගන්නවා. ඉමීන්සල් නැකිట్లా යනවා. ඇයි? අනේ ඒව කාලකාල හරි අමාරු යඟට. ඒ වචනේ ඇහෙනකොට කැමති නැහැ. යම් කිසි සත්වයකට සපක් දැනෙනවයි කියලා කියන්නේ එයා මේ තාක්කල් දුකේ ඉටපු නිසා තමයි සැප දැනෙන්නේ. එහෙනම් සැපේ හින්න කෙනාට මොනවද දැනෙන්නේ? එහෙනම් සබ්බේ සංඛාරා දුක්ඛ කියලා කියන්නේ මේ ලෝකේ සැපක් තියෙනවා. පංචකාමයට සම්බන්ධයෙන් සැපක් පවතිනවා. ඒ සැප කවදද මේ මනුස්සයාට තේරෙන්නේ? මේක මේක තුල තියෙන්නේ මේ අනිත්‍ය ස්වභාවයක්. නිරෝධයක්. මේක තුල පැවැත්මක් නැහැ. මේක කවදද නැති වෙනවා, අයිම වෙනවා, දාල යන වෙනවා. මේ සැප තුල මේක දැක්කම දැන් මොනවද යාට පේන්නේ? දැන් දුක පේනවා යාට. දැන් යාට සැප දැනෙන්නේ නැහැ. දැන් දුක දැනෙන්නේ. එහෙනම් මේ නාම රූපවල මේ නාම රූප නිර්මාණي උනේ සැපෙන්. දැන් උපාසක මත රැයි ඇයි එන්නේ? දවල් පවතින නිසා දවාලා පවතින්නේ නැහැ. දැන් රාක් එන්න පුළුවන්ද? රාක් කොහට දෙන්නේ? කොයි වෙලේ දෙන්නේ? ආපු බව කවුද දැනගන්නේ? ඉවර වෙච්ච බව කවුද දැනගන්නේ? දැනගන්න ක්‍රමයක් නැහැ. දවාලෙන් තමයි අපි රාත්‍රිය දැනගන්නේ. සැප නිසා තමයි අපි දුක අඳුරගන්නේ. සැපක් ලෝකේ නැත්තම් දුක අඳුරගන්න බෑ. එතකොට නාම රූප වලින් උපසක මතේ දුක හට ගන්නවා. මොනවාද? නාම රූප වලින් දුක හට ගන්නවා. නාම රූප වලින් දුක හට ගන්නවා නම් අපි දුක අටගත් එකට මොකද්ද කරන්න ඕනේ? දැන් තේරෙනවද උපාසක මාත්‍ය ඇයි රාත් වෙන්නේ නැත්තේ කියලා? ඒ දුකට අපි මොකවත් නොකරන්න ඕනේ. ඇයි මේ නිරෝධය තුළ කිසිම දෙයක් කරන්නේ නැහැ උපාසක මාත්‍ය? මේ ලෝකයේ හැමතැනම සබ්බේ සංඛාරා දුක්ඛා නම් ඒ දුකට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ හැමදේටම හැඩගැහෙන්න ඕනේ. ඒ හැමදේම ඉවස ගන්න දරා ගන්න අපි සූදානම් කරන්න ඕනේ. මේක තමයි බුද්ධානුසතියේ තියෙන ඔරිජිනල් එක. මම මේ ලෝකයේ හැම කෙනාටම මෛත්‍රිය කරනවා. ඇයි? බුදුහාඳුරෝ ලෞතුරා සත්‍යන්ට මෛත්‍රී වනසේක. ඒ නිසා ඒ මෛත්‍රිය මම ලෝකෙට දෙනවා. දැන් උපාසක මාත්‍ය දෙන්නේ මොනවද? බුද්ධානුසතිය. බුදුහාඳුරන්ගේ මෛත්‍රිය උපාසක මාත්‍යගේ චරිතය තුල ලෝකයට පෙන්නලා ඒ චරිතය තුළින් බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය බුද්ධානුසතිය එයාට ලබා දෙනවා. බුදුහාමුදුරුවෝ මා කාරුණික වෙනසේක මොනම අපහසුතාවයක් ඇති වුණත් කවුරු මොනවා කළත් එයාට කරුණාවෙන් කටයුතු කරනවා. ඒ බුදු ගුණය තමන්ගේ චරිතය තුළින් වඩනවා මිසක් අසවලාට තියෙනවා බුදුහාමුදුරන්ට තියෙනවා මාකාශ්‍යප රහතන් වහන්සේට තිබුණා උපාලි තෙරුන්වත් ඒක ඒගොල්ලන්ට තිබුණා මට මොකවත් නැණි. ඒ අයට තිබුණා ඒ අය පිරිනිවන් පෑවා මට මොකවත් නැණි. එහෙනම් මගේ චරිතය තුළින් මම බුදු ගුණ වඩන්නේ. තථාගතයන් වහන්සේ සියලු කෙලෙස් නැසූසේක අරිණේ බුදු ගුණයක්නේ. මම මොනවද කෙලෙස් නැසුවේ මට කියන්න අද දවසේ නැසපු කෙලෙසේ. එහෙනම් මම බුදු ගුණ මෙනෙහි කළා කියලා බුදු ආන්දරන්ට තියෙනවා කියලා කියනවා. අරණිකන් අර අනුන්ගේ සින්දුවක් කියනවා වාගේ. අනුන්ගේ සින්දුවක් කිව්වට මම පද රචනය කළෙත් නෑ. ඒක මගේ ගායකයා මම ගායකයෙකුත් නෙමෙයි. ඒ සින්දුව අයිතිය මටත් නෑ. අනුන්ගේ සින්දුවක් කියන්නේ. එහෙනම් අපි හැමදාම කරලා තින්නේ අසුවලාට මේම ගුණ තියෙනවාය අසුවලාට මේම විනයක් තියෙනවාය අසුවලා මේ වගේ මා කාරුණික ගතිගුණ වලින් ජීවත් වුණාය කියලා මේම කියනවා. ඒකක්වත් මගේ චරිතේ මම පෙන්වෙන්නේ නැණි. දවස ගානේ මම කෙලෙස් නැසලා බුද්ධානුසතිය වඩනවා. මොකද්ද කළේ? අද මම අනුන්ට මේ එලා දකින්නවනේ ඒක නැසුවා. මීට පස්සේ මං කිසිම කෙනෙක් එලා දකින්නේ නැහැ. කිසිම කෙනෙකුට අපහාස කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට ඕපද උප කතා කරන්නේ නැහැ. කිසිමද ඇයි තථාගතයන් වහන්සේ තුලේ ඒ ගුණය තිබුණා. ඒ නිසා මං බුද්ධානුසතිය මගේ චරිතය මං වඩනවා. ඔන්න එතනට එන්න ඕනේ. බුද්ධානුසතිය කියන්නේ ඔන්න ඕකට උපාසක මාත්‍යය. එතකොට උපාසක මාත්‍යය දැන් බුද්ධානුසතිය වැඩිවේ උපාසක මාත්‍යයට බුදුහාමුදුරන්ටද? මෙච්චර කාලයක්දී බුදුහාමුදුරන්ට පිරිනිවන් පාපු බුදුහාමුදුරන්ට මොකටද බුද්ධානුසතියක් වඩන්නේ? අර කුලියට මිනිස්සු දම්මල පොල් කඩනවා වගේ වැඩක් නෙමෙයි කරලා තින්නේ. අනුන්ගේ වත්තක් අපි කුලියට දම්මල අනුන්ගේ පොල් කඩලා දෙනවා. අපිට පොලුත් නෑ මොකවත්ම නෑ. එතකොට බුදුහාමුදුරන්ට ගුණ තියෙන බව අපිත් දන්නවා. මුළු ලෝක සත්‍යයම දන්නවා තථාගතයන් වහන්සේ ගුණ අනන්තයි කියලා. හැබැයි බුදුහාමුදුරන්ට මේම ගුණ තියෙනවා, 70 ගුණයක් තියෙනවා, 120ක් තියෙනවා, 150000ක් තියෙනවා කියලා කිව්වා. හැබැයි මගේ චරිතයේ බුදු ගුණ තියෙනවද? ඒ බුද්ධානුසතිය මගේ චරිතය තුළ වැඩෙනවද? මම බුද්ධානුසතියේ ජීවිතයක් ගත කරනවද? මම ඒ බුද්ධානුසතිය භාවනාවට ගැළපෙන විදියට මම මගේ මිනිසත් භවයේ ඇසිරෙනවද කියලා මම හොයලා බැලුවා නම් දැන් උපාසක මාත්‍යයට තේරෙනවා බුද්ධානුසතිය වැඩිලම නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කිසිම කෙනෙක් එලා නොදකපුසේක. ඒක බුදු ගුණයක්. හැබැයි මම එලා දකින්නවාමනේ. සීනි වැඩියෙන් තිබුණත් එලා දකින්නවා, සීනි අඩුවෙන් තිබුණත් එලා දකින්නවා. එක වෙනකොට කැම නැත්තම් එලා දකින්න. මට තරහා යනවා නිකන් කියන්නේ. මෙතන මලන්නක මෙච්චර නිකම්මනේ ඉන්නේ මේ මිනිස්සුන වෙලාවට කැම ටිකක්වත් අදාගන්න. ඇතුලේ හිතනවා. ඒක බුදු ගුණයක් වෙන්නේ කොහමද? තථාගතයන් වහන්සේ කවදාවත් එහෙම එලා දැක්කේ නැහැ. එහෙනම් බුද්ධානුසතිය වඩන බුදු ගුණ මෙනෙහි කරන කෙනා තුළ බුදු ගුණ මොකවත්ම නැහැ. තථාගතයන් වහන්සේට ඒම ගුණ තියෙනව නෙමෙයි. ඒ ගුණේ මගේ චරිතයේ තියෙන මන් තුල තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පුරුෂ ධම්ම සාරති වෙනසේක අරිද වැරදිද? පුරුෂයන් දමණය කළසේක. හැබැයි මට දරුවවත් දමණය කරගන්න බෑ. ඇයි? මම මුරණ්ඩු එක ගහලා හදන්න හදන්නේ. කරුණාවෙන් දයාවෙන් හදන්නේ. වැඩ කරන කට්ටිය මට එකඟ නෑ. සේවකය මට එකඟ නෑ. ගෙදර කට්ටිය එකඟ නෑ. අම්මා තාත්තා මට එකඟ නෑ. ඇයි? පුරුෂයෙක් දමණය කරගන්න, මිනිසෙක් දමණය කරන්න මම දක්ෂ නැහැ. එතකොට බුද්ධානුසතිය වැඩිලා නැහනේ. දරුවෙක් කියලා කියන තාත්තේ මේ මොකද කරන්නේ? පුතා කියනවනම් මොනවාරි කරන්න. තාත්තේ මේ ටිකස් කරන්න හොඳමයි පුතේ. අනේ තාත්තා හරි කී කරුනේ. අනේ තාත්තට එහෙම කියලා බෑ. ඇයි තාත්තේ අද තරහා යන්නේ නැහැ පුතේ? හැමදාම ඉතින් මට ඕනෑ විදියට නේ ඕගොල්ලොන්ට කිඳ කිව්වේ. දැන් මට හිතෙනවා පුතේ පුතාලට ඕනෑ විදියට මට ඉන්න. මට එහෙම අදහස. අනේ තාත්තේ සමාවෙන්න. දැන් ඒගොල්ලන්ට තියෙන අරේ ಗುಣ වැඩිලානේ. තාත්තට එනම් අපි ටිකක් සංවර වෙන්න ඕනේ. තාත්තා කැමතිද මේ මේ පොඩ වැඩ? පුළුවන් පුතේ මං කැමතියි. දැන් බලන්න පුරුෂය දමණය වෙන ඇති. ගෙදරට එන සම්බෝලේ බතුයි. ඔදි ඔක්කොම ලිපේ. Tamanne ඒ සම්බෝලෙත් එක දෙන්න. හරි රසයි කැම. ඕ මොදයි. අර කට්ටිය කන කොටයි දන්නේ ලුණුත් නෑ මොකවත් නෑ. කලබලෙට අල්ල ලුණු දාලා නෑ. එහෙම චෝදනාවක් කරන්න. බොහොම රසයි කියලා සන්තෝෂෙන් කාලා ආශිර්වාද කරලා පිටත් වෙනවා. ඒ කට්ටිය එතන ඉස්සරනම් ඔදිවලට පොඩ්ඩක් මිරිස් අඩු වුණත් ඔදි ඔදි කෝප්පේ මූණ දෙනවා. මාර වැඩි මේක කණ්ඩවත් බැලුනුත් නැහැ. මේ මනස පුදුම විදිහට ඇදිලානේ. ඇයි? ඒ කට්ටිය ඒ ගුණවලට දමණය වෙනවා. ඒ කට්ටිය තිතා ගන්න බැරි ගරුත්වයක් එනවා. ශ්‍රේෂ්ඨ ගුණ තියෙනවා. හැමදේම ඉවස ගන්නවා. කිසිම මොහොතක කිසිම කෙනෙක් එලා දකින්නේ නැහැ. කිසිම මොහොතක කිසිම කෙනෙක් අපහාස කරන්නේ නැහැ. කිසිම කෙනෙක් හිතරිදවන්නේ නැහැ. අනේ මේ චරිතයට අපි එකඟ වෙන්න ඕනේ. කිසිම අඩුවක් අපිත් නොකියන්න ඕනේ. කිසිම මොතක ඉරියර නොකර ඉන්න ඕනේ. දැන් මේ කට්ටිය අපි වෙන ජීවිතේ පුදනවානේ. දැන් පුරුෂය දමනේ වෙලානේ. දැන් උපාසක මාත්‍ය පුරුෂ ධම්ම සාරතී ගුණේ බුදුහාඳුරතුලින් දකින්නේ. උපාසක මාත්‍යගේ මේ බඹයක් විතර උස තියෙන චරිතය තුලින් දකින්නවා. දැන් බුදු ගුණ වැඩිලා. බුද්ධානුසතිය වැඩිලා. මේ විදිහට තථාගතයන් වහන්සේගේ සෑම ගුණයක්ම සතර ඉරියව්වෙන් තමන්ගේ ජීවිතය තුළ තමන් ගත කරන හැම මොහොතක් තුළ තමන් මෙනෙහි කරන්න ඕනේ. ඒ ගුණ තමන්ගේ චරිතය තුළින් තමන් ලෝකෙට පෙන්වන්න ඕනේ. එහෙමයි බුද්ධානුසතිය වඩන්නේ. එහෙම නැතුව සරියුත් ආමඳුරන්ට මේම ගුණ තිබුණා, මේම ගුණ තිබුණ නිසානේ පිරිනිවන් පෑවේ. ඉතින් ආයෙක මෙනෙහි කරන්න දෙයක් නැහැ. මේ වගේ ගුණ මා මේ කාරුණික කාශ්‍යප ආමඳුරන්ට තිබුණා. ඔව් එහෙම තිබුණ නිසා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. පුදුමාකාර ලස්සන විනයක් උපාලි තරුන්වත්. ඔව් එහෙම තිබුණ නිසා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. මේ ටික අපිට තියනවාද? කාශ්‍යප ආමඳුරන්ගේ කරුණාව අපිට තියනවාද? බුදු ආමඳුරන්ගේ බුදු ගුණ තියනවාද? සීවලිය ආමඳුරන්ගේ ඒකේන ඒ කුසලිය අපිට තිබුණාද? උපාලි තරුන්වහන්සේගේ විනය තිබුණාද? මොකවත් තිබුණේ නැහෙනි. එහෙනම් අනුන්ගේ ගුණ මැනේ කිරීම නෙමෙයි අපේ චරිතය තුළින් අනුන්ගේ ගුණ මැනේ කරන්න ඕනේ. ඒකයි කමඨාන. කමඨාන් කියලා කියන අර්ථය සමහර වෙලාවට වරදවා තේරුම් ගන්න නැති. අපි අපගේ විමුක්තියට අපේ පිරිනිවන් පෑමට යමක් පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන ක්‍රියාව කමඨාන. එහෙනම් අපි මොනවා හරි එකක් වඩනකොට අපි නිවෙන්නේ නැත්නම් නිරෝධයටපත් වෙන්නේ නැත. ඒක කමඨාන නෙමෙයි. ඒක පැවත්මක්. එහෙනම් අපි යම් කිසි දෙයක් වඩනකොට පුරුදු කරනකොට අපි නිවෙන්න ඕනේ. දැන් බුදු ගුණ මෙනෙහි කරනකොට මගේ චරිතෙ කිසිම අඩුවක් ඇදෙන්නේ නැහැ. මම එහෙමම ඉන්නවා. සෝවාන් වෙන්නෙත් නැහැ, නිරෝධයක් මොකවත් නැහැ, නිවීමකුත් නැහැ. අර කලබලේ අර විදිහටම තියෙනවා. කවුරැයිල රවල බැලුවා මේ මනසට ගාන්න හිතෙනවා. මොනාර කවුරු වංචා කළා මේ මනසට වෛර බැඳ ගන්නවා. ගෙදරට එනකොට පොඩ්ඩක් තරහින් ඉන්නේ. මොනාර කිව්වා මේකට උත්තර දෙනකොට තරහින් කියන්නේ. පස්සක මාත්‍ය බුදු ගුණ අවුරුදු පාක් මෙනෙහි කළාද? මේ විදිහටම චරිතය පවතිනවනේ. ඒක කමඨානක් වෙන්නේ කොහොමද? කමඨානක් කියලා කියන්නේ පුරුදු කරනකොට පැවැත්මට ඒක පොඩ පොඩ පුරුදු පුහුණු කරනකොට ඒක තමන්ගේ චරිතය තුළින් පොඩ පොඩ උපයෝගී කරනකොට පාවිච්චි කරනකොට වෙනස් වෙන්න ඕනේ. භාවිතා බෞලි කතා කියලා කිව්වේ මෙන්න මේ විදිහට. යම් කිසි පුරුද්දක් අපි නැවත නැවත හුරු කරනවා චරිතෙට. ඒ හුරු කරනකොට අපි නිවෙන්න ඕනේ. දැන් ඉඳලා ගෞතම බුදුහාමුදුරන්ගේ බුදුගුණ දකින්න එපා. ඒ බුද්ධ ගතිගුණ ටිකේ බුදුහාමුදුරන්ගේ කයෙන් දකින්න එපා. ඒ සෑම බුදුගුණයක්ම උපාසක මාත්‍යගේ බඹයක් විතර උස තියෙන මේ කයෙන් දකින්න. හැම බුදුගුණයක්ම උපාසක මාත්‍යගේ චරිතයෙන් දකින්න. ඒක තමයි නිවැරදි බුද්ධානුසතිය. තථාගතයන් වහන්සේ කිසිම තැනක මගේ ගුණ මැනේ කරන්ද එතකොට ඕගොල්ලෝ නිවන් දකී කියලා තියනවද? එහෙම බුදුරේ කියලා නේ 84 දක කිසිම තැන කියලා තැන බුදුගුණ මෙනෙහි කරන්න මම වැඩුවනේ සාරසංඝ කල්ප ලක්ෂයක්. ඒව මෙනෙහි කරන්න එතකොට ඔගොල්ලෝ නිවන් එන්නේ. පුදුම වැඩේනේ. ඒක අනුන්ගේ ගුණ මෙනෙහි කරන්නේ අපි නිවන් යන්නේ. ඒතර අපේ ගුණේකෝ. අපි වැඩ හල්ලලා මොකවත්ම නැහැ. කිසිම දෙයක් කරලා නැහැ. දැන් උපාසක මාත්‍යාගේ ඔළුවට බේත් දාන්න ඕනේ. අනුන් බේත් බොන එක දිපල්දියා බලාගෙන ඉතියම අපේ අසනීප සනීපනොද? අපි බොන්න ඕනේ. තමන් බොන්න ඕනේ. පෙත්ත අතට ගන්න ඕනේ. තමන් ගිලින්න ඕනේ. එතකොටයි සනීප වෙන්නේ. ඒ වගේ බුදුහාඳුරෝ බොහොම මේ මාන්සි වෙලා සාරාසංක කල්ප ලක්ෂයක් ඉපදිලා ගෙවල් දොරවල් දන් දීලා අඹ දරුව දන් දීලා ඉස් දන් දීලා වේලාම බ්‍රාහ්මණයවල සියලු දේපළ වල ටික දොරවල් අරලා තිලා ඕන කෙනෙක් අරන් යන්න කියලා මේ විදිහට රම්ය සුරම්ය සුබ දන් දීලා උන්නාන්සේ බුදු ගුණ වඩලා ඒ පාරමී පුරලා උන්නාන්සේ නිවන් දැක්කා. දැන් අපි ඒ බුදු ගුණ ටික මෙනෙහි කර කර බුදුහාමුදුරන්ට තිබුණාය කියලා කියනවා. මට මොනවද තිබුණේ කියන ප්‍රශ්නෙට උත්තරයක් තිබුණ නෑනේ ජීවිතේ කවදාවත්. සැබෑ බුද්ධානුසතිය දැන් පැහැදිලිද? තමන්ගේ චරිතය තුළින් බුදුහාමුදුරු ස්පර්ශ කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ තමන්ගේ චරිතය තුළ ජීවමාන වාසය කරන බව තමන්ගේ අදවටද දැනෙන්න ඕනේ. පුරුෂ ධම්ම සාරතී තථාගතයන් වහන්සේ මා සමග ජීවත් වෙනවා. මගේ චරිතයත් එක්ක මා සමග වාසය කරනවා. හේතුව මටත් පුරුෂයෝ දමනය වෙනවා. මා කරුණාවෙන් දයාවෙන් ඉවසීමෙන් අනුකම්පාවෙන් කටයුතු කරනකොට මගේ අසල්වැසියෝ මට දමනය වෙනවා. ඥාතියෝ දමනය වෙනවා. දරුවෝ දමනය වෙනවා. මිත්‍රයෝ දමනය වෙනවා. ඒ තථාගත භාග්‍යතුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණය මා තුළ වාසය කරනවා. බුද්ධානුසතිය මා තුළ වැඩෙනවා. මා ඒ තුළ ජීවත් වෙනවා. දැන් උපාසක මාත්‍ය පිරිනිවන් පාන තැන ඇදෙනවා. හැම ගුණයක්ම තමන්ගේ චරිතය තුළින් පුරුදු කරන්න ඕනේ. තමන්ගේ චරිතය තුළින් තමන් තුළින් ඒ බුදුගුණ දකින්න ඕනේ. ඒ බුදුගුණ තමන්ගේ චරිතය තුළින් ලෝකයාට එළි දක්වන්න ඕනේ. එහෙම එළි දක්වන්න පුරුදු කරන පුහුණුවට තමයි කමඨාන කියලා කියන්නේ. මේක අහන්න වෙන්න ඇති මේ බුද්ධ ශාසනය 2500ක් උපාසක මාත්‍ය පැමිණියේ. ඒක කියන්න වෙන්න ඇති මමත් මෙච්චර කාලයක් මේ මාපොළවේ ඇවිද හිටියේ. හේතුඵල ධම සම්පූර්ණ වුණා. මට ප්‍රශංසා කරන්න එපා. ඒක නැවත උපාසක මාත්‍යට එයි. හේතුව ඇඩ්‍රස් එකක් නැති කෙනෙකුට ලියුමක් දානාම ඒක අහපව වෙන. ඒක බාර ගන්න කෙනෙක් නැහැ. මට ප්‍රශංසා කරන්න උන උපාසක මාත්‍ය මේ කමඨාන වඩලා. උපාසක මාත්‍ය මට කරන ප්‍රශංසාවත් මට කරන කෙලේ ගුණත් තමයි නිරෝධ සමාපත්තියෙන් rahat වෙලා. එදාට උපාසක මාත්‍ය එන දිසාවට මං සාදු කියනවා. තවත් ආර්ය උත්තමෙක් මේ ශාසනයට ඇතුල් වුණා කියලා. එහෙම නැතුව උපාසක මාත්‍ය මගේ ගුණ කිය කල්යාණ මිත්‍රයෙක් හම්බුණා මේම කමඨාන කියනවනේ ඒ මට කරන අපාසයක් මට කරන නින්දාවක් මාර්ගයේ වඩලයි මට ප්‍රශංසා කරන්න ඕනේ. නිරෝධ සමාපත්තියෙන් තමයි මට යුතුකම ඉෂ්ට කරන්න ඕනේ. එහෙම නැතුව වෙන කිසිම දෙයක් කරාම ඒකෙන් මට වෙන්නේ නින්දාවක් ලැජ්ජාවක්. ඒක කරන්න එපා. මාර්ගයේ වඩන්න. හැම බුදු ගුණයක්ම තමන්ගේ චරිතය තුළින් දකින්න. තථාගතයන් වහන්සේ හැමදේම ඉවසනසේක මම ඉවසනයි ඒ බුදු ගුණය මම බුද්ධානුසතිය වඩන කෙනේ. ඒ බුදු ගුණ වඩන කෙනේ මෙනෙහි කරන කෙනේ ඉවසගෙන කටයුතු කරනවා. හැම කෙනාගේම දුර්වලකම් කොච්චර තිබුණද දුර්වලකම් සංඝයා වහන්සේලා ගී කටි බුදුහාමුදුරු හැමදේම දරාගත්තා. ඒ මහා කාරුණිකයන් වහන්සේ දරාගත්තේක මමත් දරාගන ඒ බුදුගුණේ මම මෙනෙහි කරනවා. ඒ බුදුගුණේ මම පුරුදු කරනවා වඩනවා. හැම දුර්වලකමක්ම දරා ගන්නවා. මොන දරුවා මොනම දේ කෙරුවා විරුද්ධව මොකවත් කරන්නේ දරා ගන්නවා බුදුගුණයක් ඒක. කවුරු මොනවා කිව්වා බුදුහාමුදුරු කාට හරි කුණුවරපෙන් බැනලා තිනවද? කාට හරි බුදුහාමුදුරු පොලිසියකින් පැමිණිලි දාලා තිනවද? කාට හරි බුදුහාමුදුරු නඩු කියලා තිනවද? නෑ. කිසිම කෙනෙකුට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ තථාගතයන් වහන්සේගේ ගුණේ මමත් වඩනවා. මමත් මේ ලෝකේ කිසිම කෙනෙකුට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ. බලන්න බුදුගුණ කොච්චර ලස්සනද කියලා. හැබැයි තථාගතයන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙත් බුදුගුණ මෙච්චර ලස්සනද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. දැන් උපාසක මාත්‍යගේ චරිතය තුළින් අපට පේනවා මේ බුදුගුණ වඩන කෙනෙක්ගේ චරිතය තුළින් මෙච්චර බුදුගුණ ලස්සන නම් ඇත්ත බුදුහාමුදුරන්ගේ බුදුගුණ අනේ අපිට ඉතහා ගන්නවත් බෑනේ. ඒ වගේ බුදුහාමුදුර කෙනෙක් අපට දැසින් දකින්න තිබුණා නම් ඒ බුදුගුණ අපේ චරිතයෙන් ස්පර්ශ කරන්න තිබුණා නම් අපි කොච්චර වාසනාවන්තද. එදාට තමයි බුදුහාමුදුරන්ගේ සැබෑ ගුණවල ලස්සන මිනිසුන්ට පේන්න පටන් ගන්නෙ. මුළු ලංකාවේම කට්ටිය මේක පුරුදු කරලා පුහුණු කරලා හැමෝගෙම චරිතයෙන් බුදුහාමුදුරුව පේන්න ගත්තාම මුළු ලෝකෙම මිනිස්සු ලංකාව තියෙන දිශාවට වඳිනවා. මහා පුණ්‍යවන්ත මිනිස්සු ඉන්නේ. අපට වචන වලින් කියන්න බැරි තරම් ගුණ කඳක් වාගේ මිනිස්සු ඉන්නේ මේකේ. මේ දූපතක් නෙමේ මේක තමයි මේ පෘථිවියේ වටිනාම ලස්සනම තැන දිව්‍ය ලෝකේ. මේ බවට පත් වෙනවා. අපේ ගුණ වලින් සාසනය අලංකාර වෙනවා. අපේ ಗುಣවලින් අපේ චරිතය අලංකාර වෙනවා. අපේ ಗುಣවලින් මේ මුළු මා විශ්වයම අලංකාර වෙනවා. එක තථාගතයන් වහන්සේගේ ಗುಣවලින් මේ මන්දාකිණි මේ විශ්වයම අලංකාර වුණා නම් දිව්‍ය ලෝක බැබළුණා නම් මා පොළොව බැබළුණා නම් රාතන් වහන්සේලාම් පිරුණා නම් අපි හැමෝම බුදු ಗುಣවලින් පරිපූර්ණ වුණොත් ඒ බුදු ಗುಣ අපේ චරිත බවට පත් වෙනොත් මොනතරම් මේ විශ්ව බැබළෙන්න ඕනිද? මේක වඩන්න ඕනේ. හැම මොහොතක් ගානේ වඩන්න ඕනේ. හැම මොහොතක් ගානේ පුරුදු කරන්න ඕනේ. මේක මට කරන යුතුකමක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ පාරමිතාවට කරන යුතුකමක්. උන්වහන්සේ සාරාත්ංක කල්පලක්ෂයක් දුක් විඳලා පාරමී පිරුවේ මං වෙනුවෙන් නෙමෙයි උපාසක මාත්‍ය වෙනුවෙන්. එහෙම හිතන්න ඕනේ. උදේට නැග්ගාම තථාගතයන් වහන්සේ ඉස දුන්නේ මං වෙනුවෙන්ද? එහෙනම් මම මේ පෞකාර ජීවිතය ගත කරන්න උන්වහන්සේගේ පාරමිතා මං එලා දකින්වන්නේ. ඒක ප්‍රතික්ෂේප කරනවානේ. මං වෙනුවෙන් ඉස දුන්නා මං ඒකට කිසිම යුතුකමක් කළේ නැහනේ. තථාගතයන් වහන්සේ මං වෙනුවෙන් උරපලලා ලේ දුන්නේ. භාග්‍යතුන් වහන්සේ මං වෙනුවෙන් ධම්මසුරම්මේ සුභ අතෑරියේ. භාග්‍යතුන් වහන්සේ මන් නිසා රාහුල කුමාරයි යසෝදරායි දාලා ගියා. තථාගතයන් වහන්සේ මං වෙනුවෙන් සිංහයාගේ කටට පැන්නේ. මං වෙනුවෙන් මට නිවන කියන්න ඕන නිසා මාව සසරින් එතෙර කරන්න ඕන නිසා භාග්‍යතුන් වහන්සේ මේ තරම් පාරමී පිරුවා සාරාසංග කල්ප ලක්ෂයක්. මගේ අම්මා අවුරුදු 20ක් මට බත් වියලා දුන්නේ. බිරිය මට අවුරුදු 10යි බත් වියලා දුන්නේ. දරුවා අවුරුදු 20ක් මාව බලාගත්තා. දරුවා දෙන්නේ කම්මුණා විතර මාව ගාලේ ලෙව්වා. හැබැයි භාග්‍යතුන් වහන්සේ නොනැවති රාදවල් දෙකේ සාරාසංක කල්ප ලක්ෂයක් දුක් වින්දා මාව සසරෙන් එතර කරන්න ඒ තරම් යුතුකම් කරපු උන්නාන්සිට මම මොනවද කළේ මොකවත් කළේ නැහැ මම කාලා බීලා පිටර බලන එක නේ කළේ නාට්‍ය බලන එක නේ කළේ මගේ ජීවිත කාලේ පුරා පංචකාම පිනවන එක නේ කළේ එතකොට මේ තරම් මං වෙනින් දුක් විඳපු කෙනාට මං කිසිම කෙලේ ගුණයක් සැලකෙලා නැහැ මම මෙච්චර කිරිස නැද්ද මේ තරම් කෙලේ ගුණය දන්නේ නැති මිනිහෙක්ද මම මේ විදියට තමන්ව පිළිකුල් කරන්න ඕනේ පිළිකොල මේ මනුස්සයා දත් මැදලා නැහැ මේ මනුස්සයා නාල නැහැ මේ මනුස්සයා දාඩිය ගඳ ඒක නෙමෙයි පිළිකුල් භාවනාව තමන්ගේ චරිතයේ තුලින් පිළිකුල් භාවනාව වඩන්නට ඕනේ මෙච්චර සංසාරේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නොවෙච්ච කෙනෙක් නැහැ හැමෝම මාව මේ ලෝකෙට බී කරලා කිරි දුන්නා හැම තාත්තා කෙනෙක්ම මට අධ්‍යාපන දීලා මාව පෝෂණය කරන්න ආරක්ෂා කර මුළු ජීවිතේම කැප කළා ඇයිදන්නේ මම නැවත නැවත උපදිලා මේ වගේ අම්මා තාත්තලා අසරණ කරන්නේ මේ අම්මා තාත්තලාට කරන හොඳම යුතුකම තමයි නැවත මේ වගේ අම්මා තාත්තා කෙනෙක් අසරණ නොවෙන්න මගේ ඉපදීම මම නවත්තන එක මම පංචකාම ලෝකෙ ඉඳ ඉඳ මේ වගේ මව්වරු කිරි දීලා ඉවරයක් නැහැ තාත්තලාට හේන් කොටලා ඉවරයක් නැහැ ඇයි මම මෙච්චර දෙමව්පිය අසරණ කරන්නේ මම මෙච්චර පිළිකුල් සාගත කෙනෙක්ද මේ තරම් යුතුයකම් කරන්න නැති කෙනෙක්ද මේ තරම් වගකීම් පෑරාරින්න කෙනෙක්ද මේ තරම් කිසිම මානසික ගුණයක් නැති තිරිස නැද්ද මම මෙන්න මේ විදිහට තමන් තුළින් පිළිකුල වඩන්න ඕනේ තමන්ගේ මේ කයට මේ මිනිස්සුත් භවයට කිසිම වටිනාකමක් නැති තත්ත්වයට මේක ප්‍රපාතයට එලලා දාන එතකොටයි මාන්නේ කැඩෙන්නේ මම හැතා උඩ මුදියන්සේ හැතා යට මුදියන්සේ කියලා ඉතන කතා කල් මේ මාන්නේ කැඩෙන්නේ නැහැ මම ආවල් යන දිසාපති ආවල් දිස්ත්‍රික්කේ මගේ යටතේ තින්නේ මාන්නේ කැඩෙන්නේ නැහැ මේ සංසාරයේ කිසිම සතපාකට වටින්නේ නැති මිනිස්සෙක් මම හැමදාම පංචකාම ලෝකෙ ඉඳගෙන බුදුවරු බැරි ගැස්සෙව්වා ගෞතම බුදුහාඳුරන්ගෙත් බණ අහලා උන්වහන්සේනේ බැරි වුණා මාව නිවන් දකින්න ඒ තරම් මා දරුණු අඟුලිමාල කෙනෙක් මම මාව එහෙම බුදුවරු නිවන් දකින්න බෑ බුදුවරු පිරිනවම් පානවා මට කියලා බණ කියලා ඒතරම දරුණිතක් තියෙන කෙනෙක් මේ විදිහට තමන් කෙනෙන් පච්චාතාප වෙනවා තමන්ගේ චරිතය පිළිබඳව අවතක් සේරු කරන මෙන්න මේ විදිහටයි අනිත්‍ය වඩන්නේ මේ විදිහටයි පිළිකුල වඩන්නේ එහෙම නැත් අර මනුස්සයා දත්මදින අනේ පිළිකුල් භාවනා වඩනවා මේ මනුස්සයා නාන්නේ එහෙම මිනිසුන්ට අපහාස කරන්නේ තමන් තුලින් වඩන්නේ මේ බඹයක් උතුම් සිතින කය තුලින් වඩන්නේ බුදුගුණ තමන් තුලින් ලෝකයාට පේනකොට ඒ බුදුගුණ මෙනෙහි කරනකොට මාන්නයක් වැඩෙනවා ඉස්සට වඩා මිනිස්සු මට ප්‍රශංසාවයි ඊට වඩා මිනිස්සු මාව ගොඩාක් ලෙන්ගතේ මිනිස්සු මට ගරු කරනවා ප්‍රශංසා කරනවා මිනිස්සු ඉස්සට වඩා මට සලකනවා දැන් මාන්නයක් හදෙන්නේ නැද්ද බුදුගුණ වඩලා මාන්නය හදාගෙන ආපස්සට ගිය කට්ටිය අනන්ත ඉන්නවා ඒකෙම පිරිච්ච කට්ටිය ඉන්නවා එහෙනම් පිළිකුල් භාවනාවත් ඒකත් එක්ක වඩන්න ඕනේ සියලුම කෙනාගේ දුර්වලකම් අඩුපාඩු දරා ගන්න එක ගුණයක් වශයෙන් වඩන එක බුදුහාමුදුරන්ගේ ගුණයක්. ඒක වඩලා ඒක පුරුදු වුණාට පස්සේ හිතනවා මේ මාතුල පවතින ගුණය තථාගතයන් වහන්සේට අයිති. ඔය පාරමිතා පුරපු භාග්‍යතුන් වහන්සේට ගුණයක්. ඒ ගුණය මාතුල ජීවමානවද පවතිනවා. ඒ ගුණය තුල මං ජීවත් වෙනවා. හැබැයි ඒ ගුණය මට අයිති නෑ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ගුණයක්. නව ගුණ අපේද? නෑ නෑ තසත්ත ඥාන අපේද නෑ ඒව බුදුහාඳුරන්ගේ ඒ හැම ඥානයක්ම හැම ගුණයක්ම වඩලා පුරුදු කරලා පුහුණු කරලා ඒ ලැබෙන කිසිම ප්‍රශංසාවක් ගෞරවයක් අපි ගන්න ඒ ඔක්කම බුදුහාඳුරන්ටයි තථාගතයන් වහන්සේගේ ගුණ ඒ ගුණ වලටයි මිනිස්සු සලකන්නේ ඒක බුදුහාඳුරන්ටයි ඒ ගුණේ අල්ලගන්න ඒක උපාදානය කරගන්න ඒකට වටිනාකමක් දීලා මාන්‍ය අදාගෙන නැවත ඉපදෙන තැනට යන්නේ ඒ සියලු ගුණ බුදුහාඳුරන්ට පූජා කරලා කිසිම දෙයක් නැති මම තථාගතයන් වහන්සේගේ ගුණවලින් මං ගොඩ ගියායි කියලා ඒ ගුණවලින් පින් සිද්ධ වෙන්නයි පිරිනිවන් පාන්නේ මේ තරම් ගුණ වඩලා මම සංසාර හැමදේම ප්‍රත්‍යක්ෂ කරලා ගොඩ ගියා කිව්වා මෙයා පිරිනිවන් පාන්නේ එයා මැරිලා නැවත ඉපදෙනවා ඒ මාන්නිසයට උප්පත්තියකට ගන්නවා බුද්ධානුසතිය වඩනකොට බොහොම පරිස්සමෙන් වඩන්න ඕනේ. ඒ වැඩෙන හැම ගුණයක් තුළින්ම නිරෝධ සමාපත්තියට ලං වෙනවා. ඒ වැඩෙන එක ගුණයක්වත් තමන්ගේ කරගන්න ඒකේ අයිතිකාරයා තථාගතයන් වහන්සේ බුදුගුණ නිමනය කරන්නේ. එන ඒකේ අයිතිය බුදුහාමුදුරන්ට. දැන් මේක වඩන්න පුළුවන්ද? මම කියන්නද? හරියට වැඩුණා නම් එතහුදේට රාත්. කෙලෙ සංගාගෙන ඔරට වැඩුවා නම් මේ භද්‍ර කලාපයේ පුරාවටම පාතක මත ඉපදිපද වඩනවා ඇත්ත ඕක හරියට වැඩුවා නම් හැම මොහොතක්ම දැන් ඉඳලා බුදුගුණ වැඩුවා නම් මේ මොහොතේ ඉඳලා තමන්ගේ චරිතය තුළින් මේ බුදු ගුණ දැක්කනම් ඒ වඩන හැම ගුණයක් තුළින්ම නියතමානිකම අවංකකම යථාර්ථවාදකම ඒ තුළින්ම ප්‍රගුණ කළා නම් එත හුදේ ඉර උදා වෙන්නේ නැහැ උපාසක මාත්‍යට රාත්‍රියකට තමයි ඉර උදා වෙන්නේ. දැන් ඉඳලා වඩන්න මේ මොහොතේ ඉඳලා වඩන්න. නැකත් හදන්න එපා. පිරිනිවන් පාන්න නැකත් නැහැ. නිරෝධ සමාපත්තියට නැකත් නැහැ. ඇයෙන්නේ කොයි වෙලේද? ඒක තමයි නැකත් වෙලාව. රාහු කාලෙනේ මේක තමයි සුභ කාලය. ඒ මොහොතේම වඩන්න ඕනේ. ඒ තප්පරේ වඩන්න ඕනේ. උපාසක මාත්‍යාගේ සුභ නැකත මේක. කමඨාන පෑදිලිද? වෙන මොනවද ගැටලු තියෙන්නේ? තෙරුවන් සරණයි. සුවපත් වේවා. නිවනින්ම සැනසෙත්වා.